ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සල්වාඥාන් වහන්සේ ගොඩ නංවාගෙන තමයි ආත්මයේ වැඩ කළා. ඒකේ තථාගතයන් වහන්සේ කුමාරයන්ට දැඩි ආරාධනා කරනවා විස්තරේ මහින්නේ දෙන්නා ඔහු සම්නි බැදීන් අර ඒ තව පිළිකර කියන ගමේ තම එහි පිටි කදෙන්නේ සයුණා කුමාරයන්ගේ සෝයක දෙපළ නදී පාරේක ගයාකාරක දෙපළනේ එතින් පැමිණ ඒ දෙවිසා ගමගල ඒ පිටිකාරයන් සයුණා එදිනම මේ නේනාංජනා නන්දියේ ගයා පිළිසෙයේ සිටි ආදිත්‍ය කර්යායෝත්‍රයෙන් ගහම් දෙන්නා සාඛාකේන ආදී උපේක්ෂිත ආකාරයෙන් ආවීම අර්ථකථයේ සල්තුණා එදාවත්ම රජදේ ලක්ෂ්මණ වුණේ කරගියා යන කාලේදී දැක ලෝකනා උපේදානන් ආර්ථකන ආවචිවාට නිමිතා භාගතුකට ගන්නවා එතුමා එන්නා පරිචිතාක හේනාව සමඟ බුද්ධ ධර්මයේ සංඝ ධර්මයේ මෙලක පැමිණියා එදින මා නාථ පාරම ජාතක දේනාවෙන් ගාම් දෙන්නා 110000 ක වෙනා සමග රජුන් වාසෝවාන් කගේට පතුණා ඉති 10000 දෙනා දෙවන් පරණ ගියා අපු දින ධානිත ආරාධනා කළා අවිය දුන්දු කෝලේ ගිය සෑලේ දල්කයි එදින තහාර පෝෂයක් ගන්න වෙන රජුන් වල අතුරා මුදුනක් නිතුව පාරවා පිළිගිය තම්දේ රජ මිනිස්සුනි මුතුංග මහරජුගෙන් ලැබී ජීවිතා වියකියා බුදුගුණ දානවල සමගම කියන කියා පහිර ලබා ගත්තේ උත්තරමක සංගණයේ රජවහන්සේ වැඩම කරන සරුත්පන්දිනේ දානේ දෙනවා කදිතුමායදා දෙවියන්ටවත් ඥාතිින්දවත් කින්දීමේ කල්පනාවා ගොමැකේ උත්තරමක සංගණයේ විහාරාචාර්යයා කරලා කුජපීම කරේ සීතාවයි දානේ දෙන දාන කල්පවලේ නෙලෙයි සමරණාරණාවේදී නගරයේ සමීපතන වූ පුරතන වූ ගමන් පාපයදී පරපාපයදී මුත්‍රාන් යටි ඉමේක කාණු තුමන්න සස්රාය වූ දේවාලයෙන් බුදුකාම සඳරෝනේ කලසම් වදා පූජා කළා මේ කලදී බුදුසන්නක ආරාම පූජාව දෙනුනේ ඉදයි මාපලෝල සංකාවන්නා උත්තරනෝ සංගණා කියන රජාගේ දේවා එදා රාත්‍රියේ මැදියම් කාලේ ලැබුණාගේ නිින්ද කඩුණා අජමහත්නාවට දීපුණු සැකයට මහා භූතාවක් ඇති වුණා. මේ භාගවතුතුල අවදීන්දෙත හේමනාරාමයේ සුඛේනාරාම ආර්යයන්ගේ ප්‍රවෘත්ති ඥානයලා. සර්වඥන් වහන්සේ භාගය දුන්නා. ආලෙතුමනි, දී කාන්තරාවක් නෙමෙයි, සකතන්තරාවක් නෙමෙයි, රාජ්‍ය කාන්තරාවක් නෙමෙයි, ජනතාවකන්තරාවක් නෙමෙයි. අර පරණු දෙකක පැටවන් බින්දාහවරුන් කියන ඥාපී දේශකගේ උද්ඝෝෂණයක් යදා දේ විසමිනේ දැකීලා විතරාපවත් විනේ දැකලා දක්වා ඇතේ ජාමනාව ඕන් නීති කොටගෙන මුදේසා දුන්තමා කළොත් තෝල්තකේ තැනිනා බුද්ධ බුදුරජාණන් වහන්සේගේ කාණේ පටන් වෙන මේ ඥාතී පිටගෙන තීල විස්තර ආයතනාර පහදා දුන්නා කලෙතුමාපත් කවුරුනේ එදිනෙ දැනේ එදිනෙම එක්කාප්‍රමක දහසක් කංගරාමයේ නැවත ආරාධනා කළා එයාගේ නිවිමේ බල්පොකුණු පහරේ මහාවාම තල්පාවදී තල්පාණේ කොට සිටින නිවෝණා ධම්මදින කොට ධම්ම ඥාතිනම් වල දුකිතාවල්නේ ඥාතෝකේ දෙන්නේ නිය ධම්මිතා එයාගේ කොට නගාන තාල්කීචාකින් ගලනවා ගන්නා එයාගේ නිවිමේ ආහාර පාගේ පාදිකුව මේ දෙනීම පාගේ සතුවරුණා ධම්මදින අවතානේ කීවර වස්තු කයි පාරාමේ පූජා කරන වෙලාවේ මේ ඥාපීකේත කොට නගා තාල්කියා අනුමෝදන්ුණා එයා කිවිමේ වස්ත්‍රාභරණ කිවි ඇතුන් පැලඳුන් කිවිමේ අල්පරුක්ෂේ ඥානවාල සාර සම්පත්‍යක් පාළුණා ස්වාමදෙලා කැඩෙන්නේ මොකදෝ කියන්නේ කාර්යයේ පිළිත එයා මේ කෘත නොවීම තමා ලබාගෙන ආභාවයෙන් කිවි සමාන ආභාවයක් මාර්ග හමුණා කිවි සමාන කොටා සම්පන්න බුදු සම්පත්‍යයේ කිවි ආහාර පාලනයේ වස්ත්‍රාභරණ කිවි කාර්යබෝධ කිවි ඥානවාල කිවි විමාන කොහොම පාළුණා සයන්වාමි කියන ඉන්නේ කරකැලුම සංකෝචයේ පාතුණා බුදුසසුන ජීවිත කරගෙන පාලවගේ ඥාතියේ උත්සාහ කිරීමේ යුක්තව නිරෝධ කොට ඒ දන අවසානයේදී දෙවියන් මිනිසයන් අතර අනුමාර්ග ආශ්‍රා වෙනා මාර්ගඵල නිවන් දක්වා කලින්මා දැකූ පිටි සෝමනාථේ නිසාල දින අටක් ඒ වගේම සම්සම් කියනවා දින අටේම එකම දේවිනාමෙන් අනුමෝදනා දේශනා පැවැත්වුවා එක දවසක අනුමාර්ග ආශ්‍රාදයෙන් දේශ මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා ඉදාමතම අවිනගර බෞද්ධයෝ ඥාතියෙන් දෙවියන්ගේ කාර්යයේ නාගව සවස්වාග වෙනවා මේ දේශනාවේ කෙටි ක්‍රම දැන් වංශලක බලමු. ඉරෝ කුඩේ තු දෙක්ඛාන්තයේ සංකේතයෙන් කාටේ කියතේ ස්වරබහාල දෙක්ඛාන්තයේ ආකාරයන් සකම් කරා. මේ රාපදෘතුනේ ඥාමී කරු. මේ අනුමදම් වල කෙනිතේ සිය නෙමෙතු කරෙලා. දරකාහනම් ඉක්කේන් හා පෞරින් හා දෙවන් සංදි තුන්වන්තන්ගේ තුන්වන්තන්ගේ ආරි දැන්වල බලාගෙන දෙිනවා මේ අපට මිනක් බැරිනේ මිනක් බැරිනේ කියේ. අභිවේතේ යන ප්‍රාණම්මේ කාර්යකෝචේ උකාර්කේ නෙතේ සම්පෝවි සරතේ සත්තානම් කමකච්චා. බොහෝදානවත් සම්මාදිනේ නියත මේ පරිෝධියේ ඥාතියේ කිනවලිකම නිසා පිළිගීමට අමතක කරනවා. සම්පූර්ණ වීමෙන් ඥාන විධාමී කරන එකලා වෙනවා අනුරෝගී ඥාති දුසා පරිත්‍යාගයේ තනවා වෙනවා. ගාමීන සංගණනීයක ආංගරණය සැපපරිහාර දෙන්නවා වෙනවා. ඊවාදෙන ඥාතියින් ඉතිං අනාර්ථ පුණ්‍ය නාමකා සත්නත් වෙනවා කියලා අවසන් කාර්යයෙන් ප්‍රකාශවලා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වෙනවා ඥානීය දිනුමියේ අවස්ථාවලෙ මෙලෙස කර්මයන් ජනතාව අතරේ අදලා අපවත්න උපදිනා කියලා කියන්නේ දිබ්බචාකුණාලයේ කෙනෙක් තමයි මේ සමාජකාරී නැහැ. සර්වඥාන් වහන්සේ ගනි දිබ්බචාකුණාලයේ පරිවර්ණයේ පරිසංයේ කියන්න පුළුවන්. විශේෂයෙන් මනෝවිද්‍ය මෙතනෙ කෙලෙකුගේ උනාභාවය අහවාදනේ කියලා කියනවා කියන කයන් තමයි ප්‍රධාන දෙයයි. ඒ අපි බරාපොරොත්තු ඥාතියන් හෝ ප්‍රමුඛ භාගයන් ඥාතියන් හෝ විද්‍යාමින් පෙන්වන කමිනේම ඥාන සම්ප්‍රයුක්තය වෙනවා. අනුක ධර්මයේ මෙතනෙ කෙලෙකුට සමහර යතුන් කියන අනුක බමතලේ කොට දුරුපාදක බමතලේ වූ උත්සාහයන් ඉදවන්නේ නැහැ. සමාජීකරණය ගමතේ ඕක්‍යන් අවබෝධයෙන් හොයි කියන ආලෝකයෙන් කොහොමදilla වුණා. කාමයේ දෙනාන සත්‍යපාකාම ස්වර්ගයේ කියන දිව්‍ය ලෝකයේ මනසනෝකේ දිව්‍ය සුත්තා කියලා වුණා. ඒකෝටි අභිතනෝකේ දෙතේ බ්‍රාහ්මණයන්ගේ ගර්භයේ නියත සාමයේ පැහැදිලි වුණා. එයා මේ සතරපාකයන් දෙන්නේ කාමයේ කියන අභිතක දිව්‍ය සුත්තා කියන කතාවක් නෙන්නේ අභිතනෝකේ දෙතේ නයි. උපාවන්දේ විද්‍යා අධ්‍යයන රහිතාදී උපාද ප්‍රවර්ධනයේ කෙනෙක් සිටිනවා නම් උපාද ප්‍රවර්ධනයේ මොකෝ අදුපාද ප්‍රවර්ධනයේ මොකෝ කියන්නේ නෝ ආකාමයේ වෙනවා නම් සතරාකාරයෙන් අධිනීති මනසලෝක දිවිලෝක වල අධ්‍යයන ප්‍රතිසංයයන් කොටද ඉදීන් බොහෝ දිනේ උත්සාහයෙන් නවනවා ඉතින් පැහැදිලි වෙන්නේ උපාද ප්‍රවර්ධනයෙන් සිටිනායක ගාමියෙන් නැතයි අපාට යන්නේ සබ්බාකාම දිනේතුමා භාමියසේක සමෙන්තරා මේ භාවුමේ දෙතේල අයත උන් ලෝකයේ ඕනෑම දෙයක් පිළිගන්නවා එකනේ දිනේ කුත්තාකිය දෙවියන්ගේ ප්‍රතිසංයයයි කෙනෙකුට සියලුම පරිසංදි 19 වෙනම ලබන්න පුළුවන් 19 කොතන කායි ලබන්න පුළුවන් එකනේ දිනේතුම ප්‍රතිසංයය තම අවසා කුරුවාගත් ඥාන සතරාකාරව උත්පත්තියෙන් හැදෙන්න පුළුවන් මනසුලෝකයන් ගන්න පුළුවන් ඉතින් ඔය ආයෝජනය කරන කාර්යෝමී කොරණය කොතන කාර්යයකින්ද කරනවා ඥාන ගන්නවා නම් ඒක අනුකූලව සදාවාන් බහාවේ ඉතිරි මුඛාන්ත බලතන 10 කොරණය කියන්නේ කරනවා අනාගාමනන් ප්‍රබල සදාවාදයේ පස් වෙන්නේ අරෝපණය කාර්යෝමී කියන්නේ කරනවා ඒක සබ්බාකාම ජීවිතුන් හා ආමාත්‍ය දිනියෙක ප්‍රතිචේතන තුරු ජීවිත පරිසංගි ලබන්න පුළුවන් ආමයේ තියෙන කණේතර ආගමෙන් මේ ඉගෙනගෙන ආයතනයේ ඉගෙනගෙන සිටියේ තමතුරු සාමූහික වල යන්තරයකට දෙන්න පුළුවන් මේ දෙක පරිසංයයන් යන්නේ නැහැ එනිසා මනුෂ්‍ය ලෝකයේ සිටින කෙනෙකුගේ විනාශය අධ්‍යයනය කරන මුදන් නැතයි දුක් කලපනේ පරිජීවී මේ සාවිත්‍රයේ වෙනම සම්පූර්ණ කරන පිටා මේ අධ්‍යාන්ත ඉවත්ව කඩමාදේ මාදේ තුන් මාසේ ආගේ දිනීම කරගෙන ඒ සාපදාය එක ඇන්දා රත්නදාසයන් වෙනාවේ කර්ම කල්පාවෙන් දෙනේ කැවිලා ඕම ගෞරවයෙන් සාමර වැඩි වැඩිවන් සරි උත්සාහ ගන්නවා මේ සාපමන් කෙලවර. අකාදේකව තවද ස්වාමීන් වහන්සේම උපාධියේ මෞර්ණියයි. මේ ජීවිතේ නෙමෙයි. ආම පහදේ මෞර්ණියයි. ස්වාමීන් ඒකා උපාධිය මං එකම මුද්‍රණාමියයි. ස්වාමීන් උපාධිය විඥාන ගාන්තේ ඒකාවේ ධම්මතා පවක් කරනවා ඉතේ. ඒ කාලේ කාලේ බමුණයෙක්ට ගිරෝධේ කලකලා එතුමාගේ අභාවයෙන් මංගේ ධම්මයට සම්පූර්ණේ නැහැ කියලා ධම්ම ලබා දෙන්නට නින්නාභාල් කරන කොහොම නැතුවා ඒ පාපෙන් කරාමි මං අද දුක් කර කර ඉපදී සිටිනවා ඒ කෑමක් කීමක් නැහැ අනිවාර්ය කරගෙනවා කියන්නේ ඒකේ තැනක් නැහැ යාඥා ස්වාමන්‍යා ගිමාන්‍යා මොකක් වන්නේ ඒක ඒ උපකාරයේ හිතා කෙනෙක් නැහැ ස්වාමීන් වහන්සේ මේක ආව සහගත කරනවා මේ තුන්කතරන්නේ ස්වාමීන් වහන්සේ අනුග්‍රහ පිණිස ඉන්න මාර්ගය මැදේ විකින් අධිනේදී සත්‍වා ජීවිතයක් කතා ගන්න කීකරු වෙනවා කියේ. ලැබුණු මහරහතන් වහන්සේගේ දෙවන දැනුම් දීලා දීනකාර මහරහතන් වහන්සේගේ ප්‍රබෝධිය දැනුම් දුන්නා. මා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ ගැලපෙන්නේ ආවාද කරවලා සංඝිඥා සංඝාර යජනයේ සිංකද පූජාවල් යන සම්පූර්ණ කළ දෙවි මහරහතන් වහන්සේ දරුවා කීකමක් මම එතනම අදෘශ්‍යමානයෙන්දගෙන මගියකින් කරන්නා සමාන සාධනෙන් අනුමෝදන්වා ස්වාමීනි මේ මොහොතේ මගේ දුක්ඛිත ආසාවෙන් උඩ ඉහි සමාන ශරීරයක් ඇතිුණා ඉති ඇඟුම් පැලඳුම් පහළ වුණා ඉති යාන වාහන පහළ වුණා ඉති මේ කල්පෘෂ නිමාන මාත පහළ වුණා අනේ ස්වාමීන් වහන්සේ මහත් කරුණාවෙන් කර විසරයෙන් මමද සපාවාද පතුණා ගියා මේ පෙරගෙන කරකින්ෙන් කමින්නාවත් වෙන සම්පූර්ණා ඒ ගහිරුණානේ රහතන් වහන්සේලා කරා එන යකුර ඥාතිලකින් සම්මුණ ඇති ඒ නිසා ප්‍රතිකාර කරනවා කියනවා ආතන් වහන්සේලාගේ දෙකේ උසාවියක් නැහැනේ ඥා ජවන්නේ උසාවියේ පාරවන්නේ එනම් කොහොමද මේ ඉන්නවල මොකක්ද මේක සමාධි දෙන්න පුළුවන් ඇත්තෙන් මේකින් අනුමතන් වෙනවා කියන දෙයම ඊකම සිද්ධ කරන්නා වූ කුජේනාගේ පිටේ පහන්නේ කියන දෙනවා නෙමෙයි උදේනා ඊකම කරන්නේ මේ බලාපොරොත්තුේ නැයේ සිටේ නැගේ පාරයට සැලකීමේ මේ සිංහම් කමිනේදී මේ බලාපොරොත්තු වන්නේ මේ බලාපොරොත්තු එක්කෙනෙක් කොදාහක් කරන්ව පිට ඔවුන්ගේ සිටේ කුසල්කේ පාර කරගන්නා එදත් නම් කන්නේ කියනවා නම් කර්ම සපත්තෙන් ආහාරයේ කෙලෙකු උදේදා සංගරාග්නේ දැනුව කරගලා ජීවජා වාස්තරයක් පරිස්සාරයක් මේ භෝගයක් අතකටලා වූය කරනවා මල්ලාඥා කුඤ්ඤ කරවනවා එනතනා කුජිනියක පූජා කරන අනුරුම දෙතා ඒතෝනේ කර්මෝයයන් කියන ආසන්න කුජිනියගේ කිචේ මුසාවෙන් පාල වෙනවා ඒ ආසන්න කර්මයක් වෙනවා එින් එතුමා සුද්ධියක කියනවානේ එින් ඒ වගේ තමයි මේ දෙතා කින්තරේ දේශිත ආසන්න මාතේ නමකෝ විදයිනේ කෝ යම්කලේ කුදිතා විකමා කරනකොට ඒ දින් බලාපොරොත්තුන ඥානින් කිය දෙතේ සුතාවේ පාල කර ගන්නවා එින් ඒකයි කොටවක් ගන්නවා ඒ බෞද්ධ ජනතාව දේරුම් කර ගත්තා ඥාතියින් සංග්‍රහ කළ පිළිවෙත. ඒ අනුව අවදාස්වා මේ කායයේ දිගුවර පහක්වගෙන ආ. දැන් බාහවරතු වන්නේ කොහොනේ? සැබැවින්ම මේ ඉන්තරමෙන්නේ අරෝ දෙක. සත්‍යයි ප්‍රාප්තන වශයෙන් ඉන්තර දෙවියනේ කරගුණ සැරකී. අනිත් කාරණේ තමයි පරිලෝකයේ ඥාතියින් දෙතා ඒ ජය අනුගමනය කරමින් ඒ සත්‍ය ධර්ම ප්‍රතිපදියේ සුණාල පටන් ගැනීම. ඒ කවුරුත් දන්නවන්නේ දැන නිචිර නාගන් වැඩියේ නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පාලකෝ ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගේ මේ ජීවිතය අනුර දන්නවා නාචාරු පදේ ගාන නෑකල් පත්තල කරන්නේ. නාදී හිතා ජීවිතය දෙවි අන්තිමද කියන්නේ උතුම් ප්‍රතිපත්තියේ ඥානීය. දැන් මේ නාගමනතරන් ධර්මයේ දැලසුනේ කියන කීපයක් වෙනවද? ඒ මෑණියන් පොතේ කාරින්නේ කොච්චර තැනෙන්නේද? මෑණියන් කොච්චර ගෞරවණීයද? එන්න මේවා මේ කර්මෝගේ නාගින් උදේතාව විපමුණ නතරද? තම තමගේ ජීවිතය ගැළිවැටේ අර ධර්මයේ ප්‍රතිපත්තියේ නැඹුරු කරගෙන මානසලාභෝගේ තරස් වෙන ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීම විතර දෙයක් වෙනවා හදගා වෙනවා. ඊළඟ ලෝකනාන්දරයන් වහන්සේ දෙමුමේ දහමේ අර කලුණ සැලකීමේ කිතුන් අවස්ථාවක් අනුගමනය කළා වෙනවා. එදා මිනිසාර මහ රහතන් වහන්සේ සම්කම් කන්නේ ආත්ම 92 දේශනාවේ කියන ආදී ඉංග්‍රිතය. මේ ආත්මය දෙක විතරා නෙමෙයි මහා කාල 92 දේශනාව. ඒ වගේ ඈත නෑ යෝමහා විතරාවෙන් කියනවා ඒක හරියෙන්නේ නෑ. මේ සාමකන තියෙන කාල දාපා විශ්වල වාරි නෑ. අපි මේ අදහන අනුස්මරණය කරන්නේ තින්වා කියන දේශනාවේ නෑගේ ගති නියතයිලා විශ්වාස කරනවා. මේ මා කියන මේ කෙලෙස් මාතාව විදාවර තව විදෙතා ඥානීය දිනිතා සැලකා කල්යාණික සම්මා සංගමයේ සැලකා සාරුණ්‍යා එක්පාද වාකා සහභාගී සිල් දෙනාටත් දේවවත්යේ සම්ලාංකරගේ සර්වෝපත්තයන් වහන්සේ වේවා ආරක්ෂාරකත සාර්ථේ සැලසේවා සසවන කාලය දීර්ඝවම ලැබෙනවා අවල් සිවනාත් වාසාරක්නා දෙකත් දුන්නේ මහා විනයේ අනිකාරක්ාමයේ ජීවිතවල ලැබෙනවා අම්බලංගුද ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ